හැම ලේකම්වරෙක්ම අද මේ අල්ලස් චෝදනා දාලා මේවට ගෙන්නලා තියෙනවා. නමුත් මේවා කිසිම පදනමක් නැති දේවල්. මාව මේ අල්ලස් කොමිසමට ගේනවා නම් මේ රටේ මං හිතන්නේ ඉන්න හැම කෙනෙක්ම අල්ලස් කොමිසමට ගේන්න ඕන. මොකද පහුගිය වසර 9 තුල මම කිසිම සතයක්වත් එකතු කළා නැහැ, දූෂණය කළා නැහැ. මගේ හමුදාවෙන් ලද විස්රාම වැටුපසාම පඩිය පමණයි මගේ බැංකුවලට ගිහිල්ලා තියෙන්නේ. මේ මාව දූෂණ වලට කතා කරන මේ ආයතනයේ ඉන්න අය අනවසරයෙන් ඉඩම් අරගෙන තියෙනවා. ඒගොල්ලන්ව තමයි කොමිසම් වලට ගේන්න ඕන.